නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ විපස්සනාව. විපස්සනාව තුළ ක්‍රියාත්මක වන හරි අටමග. අද අපි විශේෂයෙන්ම සාකච්ඡා කරන්නේ විපස්සනාවේ ප්‍රායෝගික දැක්ම කියන එකේ දෙවැනි පියවර. පළවෙනි පියවරෙන් අපි සාකච්ඡා කළා විපස්සනාව වඩන භාවනා යෝගියා මනාකොට ශ්‍රවණය කරන්නට ඕනේ, ශ්‍රවණය කළ දේ අවබෝධ කරගන්නට ඕනේ, අවබෝධ කරගත්ත දේ පුරුදු පුහුණු කරන්නට ඕනේ, පුරුදු පුහුණු කරපු දේ ප්‍රත්‍යක්ෂ කරගන්නට ඕනේ. ඒක තමයි මාර්ගය, නිරෝධ සමාපත්තිය. ඒ කාරණාව සාකච්ඡා කරනකොට විශේෂ කාරණාවක් අපි අත්දැකීමක් අපි බෙදාගත්තා. ඒ කාරණාව තමයි දැනුම නිතරම අසු කරනවා, අවබෝධය දේරනවා, ප්‍රත්‍යක්ෂය නිවනවා. දැනුම තුල අසුවීමකුත්, අවබෝධය තුල බේරීමකුත්, ප්‍රත්‍යක්ෂය තුල නිවීමකුත් පවතිනවා කියන එක අපි සාකච්ඡා කළා. ඒකේ දෙවෙනි අදියර තුල විශේෂ කාරණා කීපයක් සාකච්ඡා කරන්නට තියෙනවා. ඒකේ පළවෙනි කාරණාව තමයි විපස්සනාව පළවෙනිම හදියර තමයි මනාකොට ශ්‍රවණය කිරීම. දැන් අපට ප්‍රශ්නයක් තියෙන්නේ මේ මනාකොට ශ්‍රවණය කරන්න මේක නිවැරදි ධර්මයේ කියලා තීරණය කරන්නේ කොහොමද? නිවැරදි ධර්මයේ තීරණය කරන්නේ වඩපු කෙනාගේ ප්‍රඥාවට සාපේක්ෂව. අර එක තාපසයෙක් බණ කියනකොට ඒකට ගොඩාක් කට්ටිය විරුද්ධ වුණාලු. මේක විද්‍යාවෙන් බණ කියන්නේ, මේ බණවල ඉලෙක්ට්‍රෝන පොට්‍රෝන කතන්දර එනවා, මේක තුළ මේ ප්‍රශ්න තියෙනවා, මේක බුදුදහම නෙමෙයි, මේක වැරදි, මේක නිවැරදි දහමක් නෙමෙයි කියලා විශාල ආందోళනයක් තිබුණා. කෙනෙක් ඇවිල්ලා ඒ තාපසයෙක්ගෙන් අහනවා, ඔයා කියන්නේ දේශනා කරන්නේ මේ නිවැරදි ධර්මය නෙමෙයි කියලා. එතකොට ඒ තාපසයා ප්‍රශ්නයක් අහන උපාසක මාත්‍යා, මේ නිවැරදි දහම කියන්නේ මොකද්ද? ඇයි ගෞතම බුදුහාමුදුරුවෝ දේශනා කරපු එක? ඉතින් ගෞතම බුදුහාමුදුරුවෝ ප්‍රත්‍යක්ෂ කළා උන්වහන්සේට ඒක නිවැරදි දාම. උපාසක මාත්‍ය ප්‍රත්‍යක්ෂ කළාද? නැහනේ. එතකොට නිවැරදි දාම උනේ කොහමද? එහෙනම් නිවැරදි දාම තීරණය වෙන්නේ තම තමන්ගේ ප්‍රත්‍යක්ෂ ඥාණයට සාපේක්ෂව. තමන් ප්‍රත්‍යක්ෂ නොකිරුවා නම් ඒක හාගත් එකක් විතරයි. ඒක නිවැරදි දහමක් නෙමෙයි. දැන් අපිට තියෙන ප්‍රශ්නේ අපි තාම ප්‍රත්‍යක්ෂ කරලා නැහැ. අපි තාම නිරෝධ සමාපත්තියට ඇවිල්ලා නැහැ. ඒ නිරෝධ සමාපත්තියට එන්න තමයි මේ සද්ධර්මය ශ්‍රවණය කරන්නේ. එහෙනම් මේක සද්ධර්මයක් නෙමෙයිනේ අපි ශ්‍රවණය කරන්නේ. එහෙනම් කොහොමද විපස්සනාවක් වඩන්නේ? මනාකොට ශ්‍රවණය කරන්න සද්ධර්මයක් ඇහෙන්න එපාය. ප්‍රත්‍යක්ෂයක් නැති නිසා සද්ධර්මයක් ඇහෙන්නේ නැහැ. ඇහෙන දේ සද්ධර්මයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒක අවබෝධ වෙන්නේ නැහැ. අවබෝධ වෙන්නේ නැති නිසා පුරුදු පුහුණු කරන්න බෑ. පුරුදු පුහුණු වෙච්ච නැති නිසා ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ බුද්ධ ශාසනය 2600ක් වලන් අදත් රාතන් වහන්සේලා හොයනවා කියන්නේ අර මාමුදට කාසියක් විසි කරලා පීනලකින් හොයනවා වාගේ. ඒ තරම් හමාරයි. අති දුර්ලභ අවස්ථාවක් අරියතුන් වහන්සේ නමක් දැක ගැනීම. එනම් මේ විපස්සනා විශේෂම කාරණාව තමයි මේක තුල ක්‍රියාත්මක වෙන අරියතමග අවබෝධ කරගත්තොත් ප්‍රත්‍යක්ෂ නොකිරුවට ප්‍රශ්නයක් නැහැ. ඒක තුල සද්ධර්මය වැඩෙනවා, ශ්‍රවණය වෙනවා, අවබෝධ වෙනවා. ඒක පුරුදු පුහුණු කරන්න ඒ සිතට ඒ ඥාණය පාළ වෙනවා. ඒකම අපි ප්‍රත්‍යක්ෂ කරගත්තා වූ අපේ නිර්වාණ පණිවිඩය බවට පත් වෙනවා. එනම් මේ විපස්සනාව අපි වඩනකොට, විපස්සනාව පුරුදු පුහුණු කරනකොට, මේ විපස්සනාව තුල සැඟවිලා ක්‍රියාත්මක වෙන හැම විපස්සනාවක් තුලම ක්‍රියාත්මක වෙන අරියට මග ආර්ය අෂ්ටාංග මාර්ගය මනාකොට අවබෝධ කරගන්න ඕනි සෑම තාපසයකම. දැන් බලන්න, ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා ප්‍රත්‍යයට බණ කියනවා. මොකද උන්වහන්සේගේ සේනාසනය හදන්න ඕනේ. ඒකට රුපියල් 100,000ක් මුදල් ඕනේ. දැන් ඒක බලාපොරොත්තුෙන් බණ කියන. එතකොට බණවල කියන්නේ වැඩිම දානියානුසංසනේ. අරක දුන්නාම මේමයි, සිමෙන්ති කොටේ කානිසංශ මේමයි, වැලි ටේලරේ කානිසංශ මේමයි, මැටල් වල ආනිසංශ මේමයි කියලා උන්වහන්සේ ඔක්කොම කියනකොට ගොඩ නැගිලි වලට සම්බන්ධ ඒවා. මේ කාලයේ වර්තමාන කාලයේ කොන්ක්‍රීට් කම්බියක් පූජා කරනවා කියන්නේ සෙල්ලම් කර්මයක් නෙමෙයි. ඇයි උන්වහන්සේට කම්බි අවශ්‍යයි? ඒක කියන ගමන් උන්වහන්සේ කියනවා සීට් එකක් අඩි 10 සීට් 12 සීට් කියන්නේ සෙල්ලම් කර්මයක් නෙමෙයි, කවදාවත් ඔළුව තෙමෙන්නේ නැහැ. එහෙනම් සීට් පූජා කරනවා කියන්නේ දුර්ලභ ගණ්‍ය අවස්ථාවක් කියලා. ඇයි උන්වහන්සේගේ වාලේ වාගන්න සීට් අවශ්‍යයි? මේ වගේ අනන්ත අප්‍රමාණ ප්‍රත්‍ය බලාපොරොත්තුෙන්, ධනෙ බලාපොරොත්තුෙන්, ඉඩම් බලාපොරොත්තුෙන්, සැප සම්පත් බලාපොරොත්තුෙන් කියන බණ වර්තමානයේ විතරක් නෙමෙයි බුද්ධ කාලයේ තැවුනා. බුදුහාමුදුරුවෝ ඒවා එලා දැක්කා. ප්‍රත්‍යයට බණ කියන්න එපා, මිනිසුන්ගේ දේවල් එකතු කරන්න එපා කියලා බුදුහාමුදුරුවෝ විනය හිටම් පැනෙව්වා. එහෙම පොසත් වෙච්ච වත්කම් එකතු කරපු කට්ටියට විනය කර්මය හිටම් කළා. අද වර්තමානයේ අපට හැයන්නේ ඒ වගේ ධර්මයක් නම් මේක ශ්‍රවණය කළාම අවබෝධයක් ඇති වෙන්නේ නැති අවබෝධයක් වඩන්නේ කොහමද? වඩපු නැති එක ප්‍රත්‍යක්ෂ වෙන්නේ කොහමද? දැන් විපස්සනාව සම්පූර්ණයෙන් පිරිහිලා නේද අපි තුල? තථාගතයන් වහන්සේගේ සරණ යන ශ්‍රාවකයා මේ කියන අඩුව නිවැරදි කරගන්නට ඕනේ. මේ අවබෝධයෙන් මනාකොට තේරුම් ගන්නට ඕනේ. එතකොට විතරයි මේ විපස්සනාව අපේ පිරිණිවන් පෑම වෙන්නේ. නිරෝධ සමාපත්තියට පැය 24න්පත් වෙන්න පුළුවන්. මේක ප්‍රඥාවෙන් තේරුම් අරගෙන නිවැරදිව වැඩුවනම් කියන්න කෙසේ වෙතත් අසන්නා සීබුද්ධියෙන් ඇසිය යුතුයි කියලා අපට ඉඟිවැකිය කාලා නැද්ද අපි? එහෙම ප්‍රස්තාපිරුලක් අපේ ඉතිහාසවල අපිට හැයිලා නැද්ද? එහෙනම් කියන කෙනා ප්‍රත්‍ය බලාපොරොත්තුෙන් කියන පුළුවන්. කියන කෙනා තවත් කෙනෙක් එලා දකින්න කියන්න පුළුවන්. කියන කෙනා තව කෙනෙක් ප්‍රතික්ෂේප කරන්න අපාස කරන්න කියන්න පුළුවන්. තමන්ට ප්‍රත්‍ය වැඩි කරගෙන පිරිස වැඩි කරගන්න කියන්න පුළුවන්. මම විතරයි ලෝකේ නිවැරදි, අනිත් ඔක්කොම වැරදි කියන මාන්නයට බන කියනවා වෙන්න පුළුවන්. මොන මානසිකත්වයෙන් කිව්වත් අසන්නා සීබුද්ධියෙන් ඉන්න ඕනේ. අසන්නා හොයන්න යන්න එපා. ඒ අසන්නා තමයි මේ අසාගෙන ඉන්න කෙනා. ඒ මමමයි. එහෙනම් මම සීබුද්ධියෙන් ආනවා කියලා කියන්නේ සම්මා සතියේ මම මේක ශ්‍රවණය කරන්නට ඕනේ, සම්මා සමාධියෙන් මම ඒක ශ්‍රවණය කරන්නට ඕනේ. මේ සම්මා සමාධියයි සම්මා සතියයි නැත්තම් මම අර 80න් ආන කෙනෙක් බවට පත් වෙනව නේද? එහෙනම් ධර්මය කොහොම වුණත් මොන විදියට කියනවා වුණත් ඒක තුල කිසිම පුතුජන ස්වභාවයකින් තොර කිසිම දෙයක් නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒක සම්මා දිට්ඨියෙන් අපි ශ්‍රවණය කරන්නට ඕනේ. ඒක නිවැරදි කරලා ගන්නට ඕනේ. අපි හොඳටම දන්නවා ගීගෙවල් වල පොලට ගිහිල්ලා මිනිස්සු මඤ්ඤොක් අරගෙන එනවා, ආල අරන් එනවා, ආල් අරන් එනවා, එළවලු අරන් එනවා. ආල් ටික දැම්මා, එළවලු කෑල්ල තිබ්බා, පොල් කෑල්ල තිබ්බා. දරුවට කෑම කන්න කියලා දෙන අම්මෙත් තාත්තෙක් ඉන්නවද මේ ලෝකේ? ඒවා හොඳට හොදලා ලිපේ තියලා ඒක බත් කරලා, එළවලු ටික ව්‍යංජන කරලා, අල ටික හොද්ද බවට පත් කරලා, ඒක නිවලා පිරිසිදුවට පිළියෙලට තමයි දරුවන්ට දෙන්නේ කන්න කියලා. බලන්න පෘථුජන ලෝකයේ මිනිසුන්ට කොච්චර දක්ෂකමක් තියනවද, සකසලා ගන්න දක්ෂකම. ආර්ය මාර්ගයේ වඩන ලෞතර බුදුන් සරණ යන අපට මේ සකසලා ගන්න දක්ෂකම නැනේ. කියන්න ප්‍රත්‍යයට කියපුවාද ප්‍රශ්නයක් නැහැ. ඒක සකසලා නිවනට ගැලපෙන විදිහට ඒක ශ්‍රවණය කරන්න අපි දක්ෂ වෙලා නැනේ. ගීගෙදරට ගිහිල්ලා කුසිය පැත්තේ හිටගෙන ඒක ඉගෙන ගන්න එපා. ඒ සකසලා ගන්න ක්‍රමවේදය. පුතුජන ලෝකයේ මිනිසුන්ගේ දක්ෂකම්, ඒ අවබෝධය, ඒ අද්දකීම ආර්ය මාර්ගය යන තුන් ලෝකාග්‍රෝ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ වන අපට නැත්තම් අපි මොනතරම් පිරිහිලාද? අපගේ අවබෝධය ප්‍රඥාව මොනතරම් ප්‍රපාතයට ගිහිල්ලාද? විපස්සනාවේ තියෙන දෙවෙනි අධීරයේ තියෙන විශේෂම කාරණාව තමයි හැයෙන එක මොනවා වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒක සම්මා සෝතෙන් අපි අසන්නට ඕනේ. ඒක නිවනට ගැලපෙන විදියට නිර්වාණ පණිවිඩයක් ලෙස ශ්‍රවණය කරන්නට ඕනේ. මෙන්න මේ විදියට ශ්‍රවණය කරපු දේ මනාකොට අවබෝධ කරගන්නට ඕනේ. එසේ සම්මාවෙන් වෙනස් කරගෙන ශ්‍රවණය කරපු දේ, එසේ වෙනස් කරලා ශ්‍රවණය කිරීමෙන් අවබෝධ කරගත්ත දේ සතර ඉරියව්වෙන් පුරුදු පුහුණු කරන්නට ඕනේ. එසේ පුරුදු පුහුණු කරපු දේ ප්‍රත්‍යක්ෂ කරගෙන නිරෝධ සමාපත්තියෙන් පිරිනිවන් පාණ්ඩ සුදුසුකම් ලබන්නට ඕනේ. මේක තමයි විපස්සනාවේ තියෙන ඊළඟ පියවර. මේක ආර්ය අෂ්ටාංග මාර්ගයත් එක්ක සම්බන්ධ කටයුත්තක්. සම්මා සෝතේ මෙතන පාවිච්චි කරන්න ඕනේ. සම්මා සතියෙන් අපි 100ෙන් මේක ශ්‍රවණය කරන්නට ඕනේ. අපේ ක්‍රියාව යහපත් වෙන්නට ඕනේ. අනේ ප්‍රත්‍යයට බණ කියනවා, පැවැත්මට බණ කියනවා, කීර්තියට බණ කියනවා, ප්‍රශංසාවට බණ කියනවා, ප්‍රසිද්ධියට බණ කියනවා, මේක බුදුබණ නෙමෙයි කියලා අපහාස කළාම අපහාස කරන්නේ බණට නෙමෙයි, තථාගතයන් වහන්සේගේ ගුරුවරයාට. ලෞතර බුද්ධත්වයට පත් කරපු බෝධිසත්වයන්ගේ ගුරුවරයාටයි මේ අපහාස කරන්නේ. අපිට විශාල පාප කර්මයක් ඇති වෙලා මේ ලෝකේ කිසිම ධර්මයක් එලා දකින්න එපා. දක්ෂකම නැත්තම් තමන්ට දොස් කියා ගන්න, තමන්ගේ අදක්ෂකම හෙලා දකින්න, අනුන්ට දොස් කියන්න එපා. ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගය නෙමෙයි. අරියට මගට ඒක හදාලා නැහැ. ලෝකේ මිනිස්සු බණ කියන්නේ කමටන් දෙන්නේ ඒ අයගේ ප්‍රඥා පාරමිතාවට අනුව ඒ හැයට වැටෙන පමණට තමයි ඒ අය ඒක ප්‍රකාශයට පත් කරන්නේ. ඒ අයට වරදක් කියන්න බෑ. අපි දක්ෂ වෙන්න එපා. අපේ ප්‍රඥාවට ගැළපෙන විදියට ඒක වෙනස් කරලා ගන්න. ගින්දර වගේ රත් කරලා තේකක් දුන්නාම අපි කටයලා ගන්නවද? බඩවැල් වලින් දුම් එන්න පටන් ගන්නවා. කතා කරනකොට දුම් එනවා. අයි බඩවැල් වල රස්නේ. කවුරු තේම තේකක් දුන්න පළියට බොන්නේ නැහැ. ඒකේ ඉමින්සරේ අල්ලලා බලලා රස්නේ නම් ටිකක් වෙලා තියලා පය භාගයක් විතර කතා කරලා නිවෙන් දැරලා පුංචි පුංචි බින්දු තුන හතර වගේ කටට අරගෙන ඒකේ රස්නේ හරියට තීරණය කරලා පස්සේ ඒක සම්පූර්ණයෙන් බීලා දාන්නේ. එහෙනම් ඒ කොච්චර බොණ්ඩ බැරි තත්යෙන් තේක අදලා දුන්නත් ඒක හරියට නිවලා දිවට ප්‍රශ්නයක් නොවන විදියට බඩවැල් පිච්චෙන්නේ නැති විදියට ඒක සකසලා පිළියෙල කරලා ඒක අපට බොන්න පුළුවන් නම් වළඳන්න පුළුවන් නම් එච්චර දක්ෂ නම් ඇයි මේ ඇහෙන දෙයට දක්ෂ නැත්තේ? කන බොන දෙයට විතරද අපි දක්ෂ? කර්පින්ච අහිං කරන්න දක්ෂයි. මිරිස් කෑලි ටික අහිං කරන්න දක්ෂයි. කුරුඳු පොතු කෑලි ටික අහිං කරන්න දක්ෂයි. ඒ හැමදේම පිළිවෙලට අනලා ලස්සනට පොඩි කරලා කන්නත් අපි දක්ෂයි. ඇයි මේ කටට විතරද දක්ෂකම තියෙන්නේ? කනට දක්ෂකම නැද්ද? එක ආයතනයේ තියෙන දැනුම අනිත් ආයතනවලට තියෙන්න එපාය. කනට හැයෙන දේවල් වලත් ඒ කඩතොළු හරින්න එපාය. ඒවා නිවැරදි කරන්න එපාය. අනවශ්‍ය දේවල් අස් කරන්න එපාය. පිළිවෙල කරන්න එපාය. රස්නේ වැඩි නම් නිවන්න එපාය. නිවෙන විදියට සකසලා ඒක ශ්‍රවණය කරන්න පාය. ඒ දක්ෂකම අපට ඇදිලා නැහනේ. එහෙනම් කොහමද අපි තථාගතයන් වහන්සේගේ සරණ යන ශ්‍රාවකෙක් වෙන්නේ? අපි තුල හරියට මඟ වැඩෙන්නේ නැහැ. ඒ නිසා විපස්සනාව තුලින් අපේ රාහත් බෝධිය තාම සාක්ෂාත් උනේ නැහැ. අපි තාම මඟ ඉන්නේ. මේ බුද්ධ ශාසනේ 2600ක් වෙලා අපි හදක්ස වුණා අපේ වැඩ නිමා කරගන්න. ඒ කියන්නේ විපස්සනා වඩන්න අපි දක්ෂ වුණේ. විපස්සනාව තුල අපේ සතර ඉරියව්වෙන් වැඩෙන හරියට මඟ අපිට තේරුම් ගන්න බැරි වුණා. ඒ අදක්ෂකම නිසා තමයි අදත් මේ නමකින් ඉපදිලා මේ ඉසබාලා වාඩි වෙලා මේක ආගෙන ඉන්නේ. මේ භවයේවත් නිවන් දකින්න බලාපොරොත්තු වෙන හැම ධර්මකාරණාවක්ම සකසලා ශ්‍රවණය කරන්නට ඕනේ. හැයෙන දේ මනාකොට ශ්‍රවණය කරලා ඒ ශ්‍රවණය කරන දේ අවබෝධ කරගෙන ඒ අවබෝධ කරගත්ත දේ පුරුදු පුහුණු කරලා ප්‍රත්‍යක්ෂ කරලා පිරිනිවෙන එක ඒක සාමාන්‍ය තත්ත්වයක්. ඒකට හේතුව තමයි කියන කෙනා ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩපු කෙනෙක් නම් නිරෝධ සමාපත්තිය වඩපු කෙනෙක් නම් ඒක සකසලා ගන්න දෙයක් නෑ. ඒ කියන්නේ නිර්වාණ පණිවිඩයමයි. ඒක හැයෙනකොට අපේ සිතට නිවීම දැනෙනවා. කෙලෙස් දුරු වෙනවා, කාමයන් දුරු වෙනවා, ආශ්‍රව දුරු වෙනවා. එතකොට දන්නවා මේකේන පණිවිඩේ නිවැරදි. අපි වතුර වතුර කියලා අඳුරගන්නේ කොහමද? රස්නෙට දානකොට රස්නෙ නිවෙන්න ඕනේ. ගින්දරට දානකොට ගින්දරවල රස්නේ අඩු වෙන්න ඕනේ, නිවෙන්න ඕනේ. එතකොටයි මේක වතුර කියලා තීරණය කරන්නේ. වක් කරනවා, වක් කරන්න වක් කරන්න ගින්න ඇවිලෙනවා. රස්නේ වැඩි වෙනවා. ඒක වතුර නෙමෙයි. ඒක හින්දන. එහෙනම් අපේ ජීවිතේට අපි යම් කිසි දෙයක් දකින්නකොට ඇවිලෙනවා නම් ඒක කොහොමද හරියට මඟ වෙන්නේ? දකින්නකොට නිවෙනවා නම් ඒක හරියට මඟ. ඇයෙනකොට නිවෙනවා නම් ඒක හරියට මඟ. කතා කරනකොට මමත් නිවෙනවා නම් ඒක ආන කට්ටියත් නිවෙනවා නම් ඒක හරියට මඟ. මා සතර ඉරියව්වෙන් ජීවත් වෙනකොට මමත් නිවෙනවා. මා ඇසුරු කරන අනිත් අයත් නිවෙනවා. ඒක හරියට මඟ. හැම සිතවිල්ලකින්ම මමත් නිවෙනවා නම් ඒ සිතවිල්ලේ කර්මයෙන් අනිත් අයත් නිවෙනවා නම් ඒක හරියට මඟ. එහෙනම් ශ්‍රවණය කරනකොට ඒ ශ්‍රවණය කරන ධර්මය අපට නිවීමක් ඇති කරන්නේ නැත්නම් ඒ කියන කෙනා දේශකයන් වහන්සේ වඩපු කෙනෙක් නෙමෙයි. නිරෝධ සමාපත්තිය ඉන්න කෙනෙක් නෙමෙයි. අට සමාපත්තිය වඩපු කෙනෙකුත් නෙමෙයි. සමාත මාර්ගඵලයකුත් නැහැ. උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනය පැවිදි වෙලා මොනවාරි දෙයක් බලාපොරොත්තුවෙන්, පැවැත්මක් බලාපොරොත්තුවෙන්, කීර්තිය ප්‍රශංසාව බලාපොරොත්තුවෙන්, ප්‍රසිද්ධිය බලාපොරොත්තුවෙන්, වත්කමක් බලාපොරොත්තුවෙන් කියන ධර්මයක් වෙන්නට පුළුවන්. උන්වහන්සේගේ පාරමිතාව කවදරේ පුරාගනි. උන්වහන්සේගේ අඩුපාඩු නිවැරදි කරගෙන පිරිනිවන් පායි. ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. ඇයි අපි ඒක 100න් ශ්‍රවණය කළේ නැත්තේ? ඒක සම්මා දිට්ඨියෙන්, සම්මා සෝතයෙන් ඒක නිර්වාණ පණිවිඩයක් ලෙස වෙනස් කරලා ශ්‍රවණය කළේ නැත්තේ ඇයි? ඒ වරද අපේ වරද නෙමෙයිද? ඒ අඩුපාඩු අපේ ජීවිතේ අපි කරගත්ත ලොකුම වරදක් නෙමෙයිද? විපස්සනාව තුල මනාකොට ශ්‍රවණය කරන්න, මනාකොට ශ්‍රවණය කරන්න මොකවත් ඇයෙන්නේ නැත්නම් ඒ මනාකොට ශ්‍රවණය කරන්න සුදුසු විදියට ඒක වෙනස් කරලා මනාකොට ශ්‍රවණය කරන්න මෙන්න මේ දක්ෂකම නැත්නම් මේ සකසල ශ්‍රවණය කරන මේ අවබෝධය අපට නැත්නම් කවදාවත් මේ දුක අපට නිවා ගන්න බෑ. එහෙම දුකක් ලෝකේ නිවෙන්නේ නැහැ. සකසල දන් දෙන්න, සකසල දන් දෙන්නයි කියලා තථාගතයන් වහන්සේගේ ආවාද අනුශාසනා, මේ ධම්මකාරණ අනන්ත ප්‍රමාණ අපි ධර්මයේ ශ්‍රවණය කරලා තියෙනවා. අපි ඒවා ධර්මගාන්තවල කියවලා තියෙනවා. ඇයි සකසල දන් දෙන්න කියලා කිව්වොත් ඒක විතරද අපට වැටෙන්නේ? අනිත් ඒවා වැටෙන්නේ නැද්ද? මඩ පාගන්න එපා කියලා විතරයි කියන්නේ. එහෙනම් ගොම පාගන්නත් එපා කියන එක තමයි. කුණු කසල පාගන්නත් එපා කියන එක තමයි. අපවිත්‍ර වතුර පාගන්නත් එපා කියන එක තමයි. මේක පාගන්න එපා නම් අනිත් ඒවත් පාගන්න එපා කියන එක අපි තේරුම් ගන්න එපාය. අම්මා තාත්තට කට ගන්න නැහැ, එකට එක කතා කරන්නේ නැහැ. අම්මා තාත්තට උගන්වන්න උපදෙස් දෙන්න යන්නේ නැහැ. ඒක වැරදි කියලා අවවාදයක් ලැබුණාම අම්මා තාත්තගේ වයසින් හැමෝටම ඒ ගෞරවය දෙන්න එපාය. වැඩිහිටියන්ට කීකරු වෙනවා කට ගන්න නැහැ, තර්ක කරන්නේ නැහැ, උගන්වන්න යන්නේ නැහැ. ඇයි මෙතන වැඩිහිටියන්ට මේක නම් අතන වැඩිහිටියන්ටත් ඒකමයි. ලෝකේ කෝටි 800ක් ඉන්නවා නම් 800ටම විනය හදන්න බෑ. එක විනයක් ඇදුවාම අපි තේරුම් ගන්න එපාය. ඒක කෝටි 800ටම තමයි. ආගන්තුක සත්කාරය කියන්නේ ළඟ ඉන්න අතේ දුර ඉන්න කෙනාට විතරක් නෙමෙයි. සතර දිබ්බාගෙන් වඩින හැමෝටමයි. ඒක හැමෝටමයි කියලා එන එන කෙනාගේ උප්පැන්නට විනයක් හදන්න බෑ. මොකද්ද මේ හරියට මඟ තුල තියෙන සකසල දන් දෙනවායි කියලා කියන්නේ? සකසල ශ්‍රවණය කරනවා, සකසල දකිනවා, සකසල කතා කරනවා, සකසල කටයුතු කරනවා, සකසල සිතනවා. මෙන්න මේ විදියට හරියට මඟ නිවැරදි කරගන්න එපාය. ඒක තුල තියෙන අනාර්ය අටමඟ ආර්ය අටමඟ බවට පත් කරගන්න එපාය. ඒ සක්කෝ කියන ගුණය අපි තුල නැහනේ. ඒ දක්ෂකම අපි වඩලා නැහනේ. පුරුදු පුහුණු කරලා නැහනේ. සකසල දන් දෙන්න දක්ෂයි. හැබැයි සකසල කතා කරන්න දක්ෂ නැහනේ. පින්වත් උපාසකයනි, ස්වාමින් වහන්සේ, ඔබ වහන්සේ මේක වළඳනවද? ඔබ වහන්සේ වඩිනවද? ඔබ වහන්සේ වැඩම කරනවද? ඇයි මේම කතා කරන්න අපි සකසල ඒ වචන සූදානම් කරගන්නේ නැත්තේ? පරුසාවාච පිසුනාවාච සම්පප්පලාප මුසාවාද කියන ඒවා සකසල නිවැරදි කරගන්න පාය. සම්මා වාචා බවට දානයක් දෙනකොට ව්‍යංජන ටික සකසන්න පුළුවන්, වචනේ සකසන්න බෑ. අඩුපාඩු වෙද මිනිස්සු ගැසුරුනාම ඒක සකසලා දකින්න බෑ. කවුරු හරි කෙනේ බාගට ඇඳුම් නැදගෙන ආවම බඩවල් පේනවනම් කකුල් පේනවනම් බෙල්ල ළඟ පාත් වැඩි නම් ඇඳුම් ටික පුදුමාකාර නින්දාවක් අපාසය කරලා අත්මුතු පරම්පරාවටම අපාස නින්දා කරන්නේ නැද්ද? බල්ල බලල්ලොත් ඉන්නවනේ රෙදි නැතුව, කුරුල්ලොත් ඉන්නවනේ රෙදි නැතුව, වැව ළඟකින් ඉටගෙන ඉන්නකොට මාළු කොයිද රෙදි ඇඳගෙන ඉන්නේ? ඔක්කොම එළුවෙන් ඉන්නේ. සියලු සත්‍යෝ එළුවෙන් ඉන්නවා, කවදාවත් බනින්නේ නැහැ. අර මනුස්සයා බාගට හරි ඇඳගෙන ඉන්න හැබැයි ඒ මනුස්සයාට පළු යනකම් රෑ වෙනකම් බයිනවා. සිලුත් ඉවරයි, එදා සිල් ශාලාවත් ඉවරයි, හරි ගඳයි. ඇයි විවේචනය අපාසය නින්දාව තමයි එදා සිල් වලින් එයා වඩලා තියෙන්නේ. සකසලා දකින්න දක්ෂ නැහැ. වට්ටික සකසලා දුන්නට, පිරිකරේ සකසලා දුන්නට, ව්‍යංජනේ සකසලා දුන්නට, කුටියා සකසලා පූජා කළාට නිවන් දකින්නේ නැ මිනිසෙක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සකසන්න ඕනේ, කෙලස් ටික සකසන්න ඕනේ නිවැරදි විදියට ආර්ය ක්‍රමයට. එතකොටයි පිරිනිවන් පාන්නේ. කිසිම ගුණයක් වඩන්න නැතුව, අඩුපාඩුවක් නිවැරදි කරන්න නැතුව, කෙලස් නිරෝධ කරන්න නැතුව පින්කම් කරලා නිවන් යන සූත්‍රයක් පෙන්වන්න 84 ධාතුල එහෙම කිසිම එකක් නැහැ. සසංකය කෝටියක් විතර පින්කම් කරුවත් වැඩක් නැහැ. අපේ කෙලස් නිරෝධ වෙන්නේ නැත්නම්, අඩුපාඩු නිවැරදි වෙන්නේ නැත්නම්, අපේ කාමයන් දුරු වෙන්නේ නැත්නම්, పంచకామ నిరోధ වෙන కమటాన వడన్ నత్తం మొనవా వెడువత్ వడక్ నే ఏ వడన దేతులత్ అతి వెన్నే నవత ఇపదీమక్ పవత్మం విపస్సనావ అపి కొచ్చర తీరుం గత్తత్ తామ విపస్సనావ అపట తీరిలా నే తీరునానా మేలోకే కిసిమకనే కిపదెన్నే మే మాపలవ ఇస్వేలా තිරිසන් ලෝකයේ විතරයි මේකේ තියෙන්නේ. තිරිසන් සත්තු විතරයි සැරිසරන්නේ. හේතුව මිනිස්සු ඔක්කොම පිරිනිවන් පාලා මේක අපිට තාම තේරුන්නේ නැති නිසා තමයි අදටත් මේ ගල්වැලි අරගෙන ගෙවල් හදන්නේ, අදටත් කසාද බැඳලා දරුවා හදන්නේ, අදත් පෝසත් වෙන්න වේසලා උදේ ඉඳලා රෑ වෙනකම් අම්බ කරන්නේ. විපස්සනාව අපට තේරිලා නැහැ. විපස්සනාව තුල හරියටම අපට තේරිලා නැහැ. ඒ නිසා අඩුපාඩු නිවැරදි කරගත්තේ නැහැ. ඒ නිසා මේ වෙනකොටත් අපි ඉපදිලා. සකසලා දන් දෙනවා වාගේ මේ පේන දේ සම්මාදිටියෙන් බලන්න බෑ. මේක පිළිකුල් සාගතයි, මේක පුතුජනයි, මේක අසත්පුරුසයි. කමක් නැහැ, සත්පුරුෂ ලෙස, යහපත් ලෙස, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය ලෙස මේක සකසලා දකින්න දක්ෂ වෙන්න, සකසලා දකින ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න, හැයෙන ධර්මය ප්‍රත්‍යයට, හැයෙන ධර්මය ප්‍රසිද්ධියට, හැයෙන ධර්මය ආවලාගෙන් පිළිගන්නට ප්‍රශ්නයක් නැහැ. සකසලා ශ්‍රවණය කරන්න, ඒ දක්ෂකම වඩන්න, මම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කෙනෙක් ඔප්පු කරන්න. අද අපි ඔප්පු කරන්නේ මාර්යාගේ ශ්‍රාවකයෙක් කියලා, මාරසේනාව කියලා නේද අපි අද අපේ ජීවිතයේ පිළියෙල කරගෙන තියෙන්නේ. කට හැරියොත් කියන්නේ බොරුවක්, අපාසයක්, නින්දාවක්. දැක්කොත් දැකින්නේම අඩුවක්, හැවුනොත් ඇහෙන්නේම අනුන්ගේ ඕපදූපයක්. ජීවිතේ නම මොතේ මනිකට කරදරයක්. මේක කොහමද තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ගේ චරිතයක් වෙන්නේ? මේක මාරසේනාවගේ චරිතයක්, මේක පුතුජන ස්වභාවයක්. මේක තාම අපට තේරුන්නේ නැද්ද? මම තාම පුතුජනයි, මම තාම දුස්සීලයි, මම තාම අසත්පුරුසයි. තමන්ට තමන්ව තාම වටා ගන්න බැරි වුණාද? සකසලා ශ්‍රවණය කරන්න. මේක තමයි මනාකොට සකසලා ශ්‍රවණය කරනවා, මනාකොට ශ්‍රවණය කරනවා කියන එකේ විශේෂම ධර්මතාවය. අපි මේ ලෝකේ හැමදේම ශ්‍රවණය කරනවා මනාකොට. මනාකොට ශ්‍රවණය කරන්නේ ශ්‍රවණය මොකවත් නැත්නම් ඒක සකසලා ශ්‍රවණය කරනවා. සම්මා සෝතෙන් ඒක පිළියෙල කරලා, ඒක නිර්මාණය කරලා ශ්‍රවණය කරනවා. ඒ දක්ෂකම පුරුදු පුහුණු කරනවා. මේක තමයි ශ්‍රේෂ්ඨ විපස්සනා වඩන තථාගත ජන්මාසිකේ සරණ යන ආර්ය ශ්‍රාවකයාගේ ලක්ෂණය. දකින්න හැම දෙයක්ම සකසලා දකින්න දක්ෂ වෙන්න, ඇයින හැම දෙයක්ම සකසලා අසන්න දක්ෂ වෙන්න, කතා කරන හැම එකක්ම සම්මා වාචාවට සකසලා කතා කරන්න දක්ෂ වෙන්න, හැම ඉරියව්වක්ම සම්මා කම්මන්තේට වායාමයට ගැළපෙන විදියට සකසලා ජීවත් වෙන්න දක්ෂ වෙන්න. හැම දෙයක්ම රාගයෙන් ඉතලා, ලෝභයෙන් ඉතලා, පලිගන්න ద్వේෂයෙන් ඉතලා, වෛරයෙන් ඉතලා මොනතරම් මම දුසීලයක් වුණාද? මම මොනතරම් මේ සම්බුද්ධ ශාසනයට කැළලක් වුණාද? තාම අපි ලැජ්ජ නැතුව රෙදි ඇදගෙන කෑම කාලා මා පොළවේ ජීවත් වෙනවා. සිතවිලි වල ගන්න බෑ. හැමතැනම තියෙන රාගය. හැම කාන්තාවක් එක්කම දීගේ යනවා. හැම පුරුෂයෙක් එක්කම දීගේ යනවා. සිතවිලි හැම එකක් තුළම තියෙන ලෝභය. හැමතැනම දේවල් උදුර ගන්න, එකතු කරන්න, අයිති කරන්නයි පොරබදින්නේ. හැම සිතවිල්ලකම තියෙන ද්වේෂය. හැම මොහොතකම අනිත් අයට අපහාස කරන්න, නිඳා කරන්න, එලා දකින්න, විවේචනය කරන්න, අපහාස කරන්නයි අපේ සිත සූදානම්. මොනතරම් කැළලක්ද අපේ බෞද්ධකමට අපි කරගෙන තියෙන්නේ? මොනතරම් අපහාසයක්ද අපි මේ ශාසනයට කරන්නේ බෞද්ධකම ඉඳගෙන? මෙන්න මේ විපස්සනාව නිවැරදිව තේරුම් අරගෙන අපිත් නිවැරදි වෙන්න ඕනේ. සාසනයටත් අපි ගෞරවයක් එකතු කරන්න ඕනේ අපේ චරිතය තුළින්. එහෙනම් අපට එන ධර්මයේ මීට පස්සේ අපි එලා දකින්නේ ඒ කියන බණවල අඩුපාඩු දකින්න. සම්මා සෝතයෙන් ඒක නිවැරදි කරලා සකසලා ශ්‍රවණය කරනවා. ඒ තරම් දක්ෂ ශ්‍රාවකයෙක් බවට අපි පත් වෙනවා. විපස්සනාව තුළ තියෙන ශ්‍රේෂ්ඨම පියවර අංගය මේක තමයි. එහෙනම් අපි දැන් ධර්මයේ නෙමෙයි කියලා ප්‍රතික්ෂේප කරපේවා නැවත ශ්‍රවණය කරලා බලන්න. මේකෙන් කවදාවත් ඈතර වෙන්න බෑ. මේක ප්‍රත්‍යයට කියන්නේ, අසුලාට බනින්න ද්වේෂයට කියන්නේ කියලා කිසිම බණක කිසිම ධර්මාසනයකට ඇඟිල්ලක් දික් කරන්නේ. හැම එකක්ම සාදු සාදු කියලා ශ්‍රද්ධාවෙන් ඒක ශ්‍රවණය කරනවා. ඒක ධර්මාසනයෙන් කියනු ලබන ධර්මයන්, තථාගතයන් වහන්සේගේ ගුරුවරයාගේ නිර්වචනයක් කියලා ඒක ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරනවා. මනාකොට සකසලා නිවෙන විදියට ශ්‍රවණය කරනවා. ඒ ශ්‍රවණය කරන දේ අවබෝධ කරගන්නවා. ඒ අවබෝධය පුරුදු පුහුණු කරලා ප්‍රත්‍යක්ෂ කරගෙන පිරිනිවන් පානවා. එහෙනම් අපි දන්නවා අපේ දැනුම අපිට අසු කිරීමක් ඇති කරයි. දැනුම නිතරම අසු කරයි. අවබෝධය අපිව බේරයි. ප්‍රත්‍යක්ෂය අපිව නිවයි. මෙන්න මේ කාරණාව තමයි දැන් අපේ ජීවිතයේ තියෙන ලොකුම අඩුව. ශ්‍රවණය තුළින් අපි අහුවෙලා, මොකද උන්වහන්සේ දුස්සීලයි, උන්වහන්සේ ප්‍රත්‍යසරණ යනවා, ප්‍රසිද්ධිය සරණ යනවා, අනිත් අය එලා දකිනවා, අනිත් අයට අපහාස කරනවායි කියලා අපේ දැනුමෙන් දැන් අපි අහුවෙලා නේද? අපි කෙලෙස් වලට අහුවෙලා නේද? මාරදූවරු 4 දෙනෙක් ඉන්නවායි කියලා අපි ආලා තියෙනවා. හැබැයි මාරදූවරු 40,000කට විතර අපි අහුවෙලා නැද්ද? අපි මේ මාරියත් එක්කනේ ජීවත් වෙලා තියෙන්නේ. කවුරු මොනවා කරුවත් අපට ඇති ප්‍රශ්නේ මොකද්ද? කවුරු මොනවාරි කරලා ගියාද අපට කිසිම ගැටලුවක් නැහැ. මම රහත්ුන් නැහැ. ඒකයි මට තියෙන ප්‍රශ්නේ. කවුරු කාට බැන්නත් මට ඇති ප්‍රශ්නේ මොකද්ද? මම කාටවත් බනින්න නැතුව ඉන්න ඕනේ. ඒකයි මගේ ප්‍රශ්නය. කවුරු කාගෙන් පලි ගත්තත් මට ප්‍රශ්නයක් නැහැ. ඒ කර්ම ඒගොල්ලෝ ගෙවයි. අපි සෝතාපන්න වුන්නේ නැහැ. මගේ තරාව තාම නිවුනේ නැහැ. මගේ රාගය නැති වුන්නේ නැහැ. මම තාම නිරෝධ සමාපත්තියටපත් වුන්නේ නැහැ. මේ ප්‍රශ්නෙට දෙලා උත්තරේ හොයන්න එපාය. අපේ ප්‍රශ්න වලට උත්තර හොයන්නේ අනුන්ගේ ප්‍රශ්න වලට පෙරක දෝරුකම් කියනවා. අනුන්ගේ ප්‍රශ්න වලට රෑදවල් දෙකේ නිදි මරාගෙන උත්තර හොයනවා. මොකද දැන් අරහන්දුරන්ට බනින්නේ අර ප්‍රශ්නෙට උත්තරේ හොයනවා. ඒ බනින එක එලා දකින්න අඩුවට උත්තරේ හොයන්නේ. මොකද්ද දන්නේ සාසනේ මේ තරම් ස්වාමීන් වහන්සේලා බැනගන්නේ කියලා සංඝය අපහාස කරනවා. ඒ සංඝ අපහාසය නිවැරදි කරගන්න උත්තරේ හොයන්නේ ඒ අපහාසයලා දකින ඒකට උත්තරේ හොයනවා. මොනතරම් දුර්වලද? කෑම කනකොට ඇස්සරලා හොඳට බලන්න අවශ්‍යයි. පිඟානේ තියෙන්නේ බත්ද එහෙම නැත්නම් තනකොළද කියලා. හේතුව තනකොළ කන සත්තුන්ට මීට වඩා හොඳට තේරෙනවා. බත්කනවන අපට හිට වඩා තේරෙන්නපාය. මගේ අඩුවක් මෙතන තියෙන්නේ. කවුරු කාට බැන්නත් ප්‍රශ්නයක් නැහැ. බණින කෙනා බැනුන් අහයි. දැනුම් ආන කෙනා නැවත ඉපදිලා බණි. ඒක ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක්. අපිට ප්‍රශ්නයක් නෙමෙයි. අපි ඇයි ඒක එලා දැකලා අපිට නිකන් ප්‍රශ්නයක් ඇති කරගන්නේ? අනුන්ගේ තුවාල වලට බේත් දාන්න හදනවා. අපේ තුවාල පණුව ගාලා ඒකට කිසිම සත්කාරයක් නැහැ. ඕදලා පිරිසිදු කරන්නවත් අපට වෙලාවක් නැහැ. හැබැයි අනුන්ගේ තුවාල වලට පොත්පත් බලලා ඒවට රටේ නැති ඖෂධ කොටනවා. ඒකට පස්පංගුව තම්බනවා. ඇයි ඒ තුවාල සනීප කරන්න ඕමනාව වැඩි? අපේ කකුල් කුණු වෙනවා. ඒක අපට අමතක වෙලා. විපස්සනා වඩන භාවනා යෝගියා තථාගතයන් වහන්සේගේ සරණ යන සරණාගතයා කවදාවත් අනිත් අයගේ අඩුපාඩු හොයන්නේ නැහැ. සාසනය හදන්නේ නැහැ. එයයි හැදෙන්නේ. විනය උගන්වන්න යන්නේ නැහැ. එයා විනය රකින්නවා. ඒක තුලින් නිවෙනවා. එයාටයි විනය අවශ්‍ය නිවෙන්න. විනයක් රකින්න උත්සාහ කරන්නේ නැහැ. අනිත් අය ධම්මල විනය රකින්නේ නැහැ. එයා විනය රකලා නිවෙනවා මිසක්. අනිත් අය දුස්සීලයි, අනිත් අය ළඟ සිල් නැහැ කියලා ඒවා එලා දකින්නේ. මගේ මොනවද අඩුවෙච්ච සීලය? මගේ මොනවද පිරියෙච්ච සීලය? හැවත් මොනවාරි දෙසන්න තියනවද? මේ පෝය දවසේ මේකයි කල්පනා කරන්නේ. අරේ හැවත් දෙසන්නේ, මෙයා හැවත් දෙසන්නේ, මෙයා පෝය කරන්නේ. ඒවා යාට ප්‍රශ්නයක් නෙමෙයි. හේතුව නිවීම අවශ්‍ය තමන්ට මිසක් අනුන්ට නෙමෙයි. බලන්න විපස්සනාව මොනතරම් අපි තුල පිරීලාද කියලා, මොනතරම් මේ ආර්ය මාර්ගය අපට වැරදිලාද කියලා. ලෝකෙම මිනිස්සු නිවන් දක්වන්න නදනවා, අපි නිවන් දකින්නේ නැහැ. ලෝකෙම කට්ටියගේ අඩුව දකිනවා, තමන්ගේ අඩුව කවදාවත් දකින්නේ නැහැ. ලෝකෙම නිවැරදි කරන්න දඟලනවා, තමන් නිවැරදි කරන්න කවදාවත් වෙසෙන්නේ නැහැ. මොනතරම් අසරණ තත්ත්වයක්ද මේක? මොනතරම් විඩාවටපත් වෙලාද අපිව විසින්ම? එනම් භාග්‍යතුන් වහන්සේගේ සරණ යන ශ්‍රාවකයෙක් වශයෙන්, විපස්සනාව නිවැරදිව වඩන භාවනා යෝගියෙක් වශයෙන් දැන් ඉඳලා මේක නිවැරදි කරන්නට ඕනේ, නිවැරදිව වඩන්නට ඕනේ. වඩපු කෙනෙක්ගෙන් ධර්මයක් ඇහෙනවා නම්, නිරෝධ සමාපත්තියෙන් කෙනෙක් දේශනා කරනවා නම්, අත්ත සමාපත්තියට පත් වෙච්ච කෙනෙක් මේ ධර්මයේ දේශනා කරනවා නම්, සාදු කියලා මනාකොට ශ්‍රවණය කරලා ඒ ශ්‍රවණය කිරීම තුළින් තමන්ට නිවීමක් ඇති වුණානේ. ඒ ඇති වෙච්ච දේ අවබෝධ කරගෙන ඒ අවබෝධය වඩලා පුරුදු පුහුණු කරලා ප්‍රත්‍යක්ෂ කරලා පිරිනිවන් පාන්න. එහෙම නැතුව වඩපු නැති කෙනෙක් දේශනා කරන්නේ අඩුපාඩු ගොඩ ප්‍රශ්නයක් නෑ. ඒක සකසලා සම්මා සෝතේට ඒක පිළියෙල කරලා මනාකොට සූදානම් කරලා ශ්‍රවණය කරලා ඒ ශ්‍රවණය කරපු දේ තුළින් නිවීමක් ඇති වෙනවා. එහෙම නිවාගෙන ඒ නිවීම අවබෝධ කරගෙන ඒක පුරුදු පුහුණු කරලා සතර ඉරියව්වෙන් ඒක තුළින් ප්‍රත්‍යක්ෂ කරගෙන පිරිනිවන් පාන්න. බලන්න විපස්සනාව මොනතරම් සරලද කියලා. අපි මේ ජීවත් වෙන්නේ හැම මොහොතකම විපස්සනාව තුල තමයි. අපේ චරිතය හැම මොහොතෙම ගනුදෙනු කරන්නේ විපස්සනාව තුල තමයි. අපි කිසිම මොහොතක් නැහැ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් වෙන්ෙච්ච මොහොතක්. හැම මොහොතක් ගානෙම හරියට මඟ තුල තමයි ජීවත් වෙන්නේ. අපි ඒක දැනගෙන ජීවත් වෙන්නේ නැති නිසා අනාර්ය තුල ජීවත් වෙනවා, පුදුජන ස්වභාවයට පත් වෙනවා. දැන් ඉඳලා නිවැරදි වෙන්න, හැම දෙයක්ම නිවැරදි කරගන්න. තථාගතයන් වහන්සේගේ ශාසනය පවතිනකොටම මේ ලැබිච්ච මිනිසත් භව ඉවර වෙන්න කලින්ම මේ තියෙන අඩුපාඩු ටික හදාගෙන පිරිනිවන් පාන්න. මේ ශාසනයට තවත් රාත්‍රියක් තමන් තුළින් පූජා කරන්න. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ මෙච්චර දුක් විඳලා පාරමී පුරලා අපි වෙනුවෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව උන්වහන්සේට සාදු කෙනෙක්වත් ලෝකෙ දින තෙල් ටික අරන් ඇවිල්ලා පත්තු කරන එකවත් වේරවියා රදලා අතරදිබ්බාගට සාංගික කරන්නවත් නෙමෙයි. ඇයි මෙච්චර වේරවියා රදන්නේ? ඇයි මෙච්චර 100ක් 200ක් සේනාසන අදන්නේ? සතර දිබ්බාගෙන් වඩින නිසා. ඇයි සතර දිබ්බාගෙන් වඩින්නේ? පිරිනිවන් පාන්න බැරි නිසා. එහෙනම් අපි හදන්න ඕනේ සතර දිබ්බාගෙද ගෙවල් නෙමෙයි, සතර දිබ්බාගෙ අයිට පිරිනිවන් පාන්න කමටන්. හැමෝම පිරිනිවන් පානවා නම් මොකටද ගොඩ නැගිලි? පොළව ඉස්සෙනවනේ. එහෙනම් පිරිනිවන් පාන්න පාසුකම් නැහැ කියලා කියන්නේ මේ මුළු මහ පොළවෙම ගොඩනැගිලි ඇදුවා වතුරෙත් කණු හිට ඔලා ගෙවල්ලා දන්න වෙනවා. හේතුව පොළවේ හිද මදි. ප්‍රශ්නේ තියෙන්නේ බේත් වල කල්ලිකුත් වෙනවයි කියලා ඔළුව පළලා අත කපලා බේත් දාලා කල්ලිකුත් වෙන්න කලින් බේත් පාවිච්චි කරන එක නෙමෙයි. තුවාල වෙච්ච කට්ටියට බේත් ටික පූජා කරලා කාලයට කලින් බේත් ප්‍රයෝජනෙට පත් කරන එක. මහපොළොවේ හැම තැනම ගෙවල් හදන එක කූඩාරම් හදන එක හැම තැනම සේනාසන හදන එක නෙමෙයි දක්ෂකම හැම තැනම වඩින කට්ටිය පිරිනිවන් පාණ්ඩ ඒ අවශ්‍ය කමඨාන් ධර්මයේ සූදානම් කරන එක ඒකට අපිසල්ල නිරෝධ සමාපත්තියට පත් වෙන එක අතර දිබ්බාගේ කියලා එක දිබ්බාගයක්වත් ඉතුරු නැහැ. මහපොළොවේ හැමතැනම ගෙවල් හදලා, හැමතැනම සේනාසන හදලා, හැමතැනම භාවනා මධ්‍යස්ථාන හදලා. හැබැයි නිවිච්ච කෙනෙක් නැහැ. එහෙනම් තව තවත් මේ කූඩාරම් හදන එක ඉවර වෙන්නේ නැහැ. එහෙනම් දක්ෂකම විය යුත්තේ අලුත් අලුත් සේනාසන වැඩි කරන එක නෙමෙයි. ඉන්නත් කට්ටියට පිරිනිවන් පාන්න පාසුකම් සකසන එක. එතකොට සේනාසන ඉස්සෙනවා වැඩි සේනාසන අයින් කරන්නත් සංඝ අවවාද අනුශාසනාවට අනුව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එහෙනම් සේනාසන වැඩිපුර හදලා කියලා ප්‍රශ්නයක් එනවා අනාගතේ පිරිනිවන් පාන්න සුදුසුකම් ඇදුවොත්. අපි දුක නිවා ගන්න සුදුසුකම් අදන්නේ පිරිනිවන් කපාන්න පාසුකම් අදන්නේ ඒ කච්චිට පැවතෙන්න ගොඩනැගිලි අදනවා මොනතරම් මෝඩකමක් අපි මේ නඩත්තු කරනවද ඇයි මේ තථාගතයන් වහන්සේගේ ප්‍රඥාධික තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියලා මේ සරල දේවල්වත් අපිට තේරෙන්නේ නැත්තේ මේවා තේරුම් ගන්නවත් අපිට ප්‍රඥාවක් අවබෝධයක් නැත්තේ එනම මේ විපස්සනාව තුළින් අපි නිවැරදි වෙන්න ඕනේ විපස්සනාව තුළින් පේන දේ වැරදි නම් ඒක නිවැරදි කරලා සම්මා දිට්ඨියට නිවැරදි කරලා දකින්න දක්ෂ වෙන්න ඕනේ ඇයෙන දේ පැවත්මට නම් ඇයෙන්නේ සම්මා සෝතේට නිවැරදි කරලා ශ්‍රවණය කරන්න දක්ෂ වෙන්නට ඕනේ කතා කරන්නෙම මිත්‍යාව නම් ඒක සම්මා වාචාවට නිවැරදි කරලා කතා කරන්න දක්ෂ වෙන්න ඕනේ මගේ චරිතයේ දුස්චරිතේ නම් ඒවා සම්මා කම්මන්තේට සම්මා වායාමයට නිවැරදි කරලා ජීවත් වෙන්න ඇසිරෙන්න දක්ෂ වෙන්නට ඕනේ. සිටිවිලි වල ලෝභ දේශ මොහ රාග වෛර රජ කරනවා නම් ඒවා සම්මා සතියට සම්මා සමාධියට නිවැරදි කරලා සිතන්න ඒක පීඩන්න දක්ෂ වෙන්නට ඕනේ. මේක නැත්තම් කවදාවත් විපස්සනාවක් වැඩෙන්නේ නැහැ. හරියට මඟ වඩන ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නේ නැහැ. අපේ නිවන අපි දන්නේ නැහැ. කිසිම බුදුවරේ දක්ෂක් නැ අපිව නිවන් දක්වන්න මොනතරම් අනතුරුදායක භයානක තත්වයකටද අපි පත් වෙලා ඉන්නේ දැන් මේ தත්වය નિවරදි කරගන්නට ඕනේ මේ කියන භයානක தත්වෙන් අපි මිදෙන්නට ඕනේ ඒකට මේ විපස්සනාව નિවරදි ලෙස අරියට මඟ තුලින් નિවරදි කරලා ශ්‍රවණය කරන මානසිකත්වයේ දක්ෂකම් අපි වඩන්නට ඕනේ ඒ දක්ෂ ශ්‍රාවකයා වෙන කවුරුත් නෙමෙයි මේ ශ්‍රවණය කරන මේ දැන් පණිවිඩය ඇයෙන මේ මමමයි එහෙනම් අපි හැමෝම දැන් ඉඳලා මේ විපස්සනාවේ දෙවන අධීරයෙන් ලබාගත්තා වූ අවබෝධය තුළින් මේ මාර්ගයේ නිවැරදිව වඩනවා හරියට මගෙන් මේක වඩනවා එහෙනම් මේ විපස්සනාව තුළ ක්‍රියාත්මක වෙන හරියට මග හරියට නිවැරදිව තේරුම් අරගෙන ඒවා නිවනට ගැලපෙන විදියට සකසාගෙන දකිනවා සකසාගෙන ශ්‍රවණය කරනවා සකසාගෙන කතා කරනවා සකසාගෙන ඇසිරෙනවා සකසලා සිතනවා ලෝකයේ කිසිම කෙනෙක්ගේ අඩුවක් දකින්නේ විවේචනය කරන්නේ කිසිම කෙනෙක් එලා දකින්නේ කාටවත් දොස් කියන්නේ ඒ හැමදේම අඩුව තියන්නේ මගේ මම තාම නිවුන්නේ ඉසෙල්ලා ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයනවා මගේ තුල මං මගේ සිත තාම නිරෝධ සමාපත්තියටපත්ුන්නේ ඒ අඩුව දුර්වලකම නිවැරදි කරනවා මම තාම රාත් නැ මොකද්ද දන්නේ ඒකට හේතුව ඒ හේතුව හොයලා නිරෝධ කරනවා අනිත්‍යයි රාත්ුන් නැත්තේ ඇයි මේ කට්ටිය අඩුව දා ගන්න නැත්තේ ඇයි මේ කට්ටිය ප්‍රශ්න ඇති කරගන්නේ ඇයි මේ කට්ටිය බැනගන්නේ ඇයි ඒ අනුන්ගේ කුණුගොඩවල් හොයන්න යන්නේ ඒක ආර්ය ශ්‍රාවකයෙකුට ගැළපෙන්නේ නැ භාග්‍යතුන් වහන්සේගේ සරණ යන සරණාගතයෙකුට කිසිසේත්ම ඔබින්නේ නැ ඒකේ න මානසිකත්වේ නම් අපේ චරිතයේ තියෙන දුර්වලකම් අඩුපාඩු අපි හොඳට තේරුම් ගත්තා මේ විපත් සනාවේ දෙවන අනුශාසනාව තුළින් අපේ දුර්වලකම් අඩුපාඩු අපිට හොඳට වැටුණා ඒ හැම දෙයක්ම નિවැරදි කරගනිමු ඒ හැම નિවැරදිතාවය තුළින්ම අපි ලබපු මේ මිනිසත් භවයේ තුළම රාහත් වෙලා පිරිනිවන් පාන්න සුදුසුකම් ලබමු එහෙනම් මේ අනුශාසනාව හොඳට සිතේ ධාරණය කරගෙන ඇයෙන හැම දෙයක්ම નિවැරදි කරලා ශ්‍රවණය කරන්න පේන හැම දෙයක්ම નિවැරදි කරලා දකින්න කතා කරන්න ඉතන හැම වචනයක්ම නිවැරදි කරලා කතා කරන්න, සිතන හැම දෙයක්ම නිවැරදි කරලා සිතන්න, හැම චර්යාවක්ම චලනයක්ම නිවැරදි කරලා සිරෙන්න අපි දක්ෂ වුණොත් අපි දක්ෂ විපස්සනා භාවනා යෝගියෙක් බවට පත් වෙනවා, අපි ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා, තථාගතයන් වහන්සේගේ ශාසනයේ සරණාගතයෙක් බවට පත් වෙනවා. එහෙනම් මේ අවවාද අනුශාසනාව හොඳට සිතේ ධාරණය කරගෙන මේ අනුශාසනාව තුළින් ලබාගත් අවබෝධයේ දැනුම නිතර නිතර මෙනෙහි කරගෙන සීකරගෙන මේ විපස්සනාව නිවැරදිව වඩලා නිවැරදි කරගෙන වඩලා හැම මොහොතක් ගානේ කෙලෙස් දුරු කරලා කාමයන් දුරු කරලා ආශ්‍රවවලින් නිදහස් වෙලා හැම මොහොතක් ගානේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරලා මේ ලබාපු මිනිසත් භවයේ රාහත් වෙලා පිරිනිවන් පාන්න මේ ධර්ම දේශනාව අනුශාසනාව ඒ තුලින් ලබාගත් අවබෝධය අපි සියලුම දෙනාගේ පිරිනිවීම පිණිසම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.